සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යෝ චේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමස්සරයි. සැදැවත් වාසනාවන්ත පින්තුනි සිසිර වික්‍රමරත්න මහත්මයාගේ දිමුතුනවනගේ නිවසේහි අද දින ඉතාම වැදගත් පින්කමක් සිදු කරන අවස්ථාව, විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිසත්, ඒ වගේම සිසිර මහත්මා නමින් මියගිය ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා පිණිසත්, ආදරණීය දරුවන්ට ආශිර්වාද පිණිසත්, මේ රැස් වෙලා සිටින හැම දිනාටම ආශිර්වාද පිණිසත් සිදු කෙරෙන ධර්ම දේශනාමය පිරිස සජ්ජහානාමය පින්කමයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්තුනි, මෙවැනි නිවසක් දෙස බලන විට කෙනෙකුට හුඟක් සතුටක් ඇති වෙනව නේද? ගෙදර බොහොම ලස්සනට තියෙනවා. හැබැයි මේ නිවසේ පිටුපස්සේ තියෙන මහන්සිය දෙස බලන විට ඊට වඩා ගැඹුරින් අපි කල්පනා කරලා බලන්න වටිනවනේ. දැන් මේ වගේ තැනක් දකිනකොට අපිට හරි සතුටුයිනේ. නමුත් මේ ස්ථානය ගොඩනගා ගන්න කොයිතරම් මහන්සියක් කැපවීමක් කරන්න ඇද්දනේ මේ වගේ ලස්සන නිවසක්. ඒක තමයි සාමාන්‍ය ලෝකයේදී අපට පේන යථාර්ථය. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, බුදුදහම කියලා කියන්නේ අපේ ජීවිත දෙස ඉතාම ගැඹුරින් බලන දහමක්. දැන් පින්නතුනි, අනිත් වැඩ අයින් කරලා මේක අහනොත් නැත්තම් අවධානය යනවයි. දැන් බණහන එක තමයි ප්‍රධානම දේ. නැත්තම් ළමයි ඒ පැත්ත බලනවා. බණහන එක මේ මහන්සියල කරන වැඩේ තේරුමක් නැති වෙනවා. එනිසා අනිත් වැඩ නවත්තලා ධර්ම දේශනාමය පින්කමට දැන් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්නේ. ගෙදරේ නැය වාඩි වෙලා බණහයි අනිත් අය. නැත්තම් කරන්න අමාරුයි මේක. පින්නතුනි, බුදුදහම කියලා කියන්නේ අපේ ජීවිතය දැස ඊටත් වඩා ගැඹුරින් බලන දෙයක්. දැන් අපි එනකොට දැක්කා පාරේ ඈත කඳුවල ගෙවල් තියෙනවා. ඇතැම් විට ගෙයක් කියලා කියන්නේ එක ලයිට් එකකින් විතරයි ඈත පේන්නේ. එක ලයිට් එකක් කියලා කියන්නේ ඇතැම් විට ගෙයක්ම තමයි ඒ පේන්නේ පොඩියට. හැබැයි ඒ ලයිට් එක ඒ ගෙදර කියලා කියන්නේ ඒ ගෙදරින් ණයගේ අවුරුදු 50ක 60ක මහන්සියක දහඩිය මහන්සියක ප්‍රතිඵලයක් නේ. අපිට දැක්කම පේන්නේ සාමාන්‍ය ගෙයක් වගේ. නමුත් ඒකේ පිටුපස්සේ ලොකු මහන්සියක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය කෙනෙකුට, බුද්ධිමත් කෙනෙකුට ජීවිතයේ දෙස බලන්නට පේන යථාර්ථය. බුදුදහම කියලා කියන්නේ ඊටත් වඩා ගැඹුරින් ජීවිතයේ දෙස බලනවා. කොහොමද බලන්නේ? කෙනෙක් දිහා බලනකොට අපට ඇහැට පේන මේ පොඩි ළමයි ඉන්නවා, වැඩිහිටියා ඉන්නවා. ඒ කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අවුරුදු 10ක 20ක 30ක 40ක ප්‍රතිඵලයක් කියලානේ. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මේ කුඩා දරුවෙක් කියලා කියන්නේ, ඔබ කියලා කියන්නේ කල්ප ගානක දරපු මහන්සියක ප්‍රතිඵලයක්. කල්ප ගානක් තිස්සේ අපි දාන ආදී පින් දහම් කරලා, සීල රැකලා, භාවනා කරලා, හිත දියුණු කරලා, ඒ ලැබහු මහන්සිය ප්‍රතිඵලය තමයි ඔබ කියලා කියන්නේ. ඔබ කණ්ණාඩි ඉස්සරහට ගියාම කණ්ණාඩියේ මුහුණ ලස්සනට බලන විතරක් නෙවෙයි, ඒ මුහුණේ ලස්සනත් බලන්න. හැබැයි ඊටත් වඩා ඔබ බලන්න ඔබේ ජීවිතයේ දෙස. ඔබේ ওই ජීවිතය කියලා කියන්නේ කල්ප ගාන කරපු පින්කම් වල ප්‍රතිඵලය. ওই පින්කම් වල අඩුව පොඩ්ඩක් හරි ගියාත්ම භාවේ අපේ ජීවිතයේ ගියාත්ම ගත කරපු ජීවිතය අවසන් වෙනකොට අපේ ජීවිතයේ මනස පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් අපට මේ මනුස්සාත්ම භාවය නොලැබී යන්න තිබුණා. අපට පේන මේ කෙස් ගස් වෙනත් දෙයක් බවට පත් වෙන තිබුණා. මාළුවෙකුගේ කොරළ බවට පත් වෙන තිබුණා. ඇතැම් විට කුරුල්ලෙක්ගේ පිහාට බවට පත් වෙන තිබුණා. ඇතැම් විට වෙනස් සතෙක්ගේ යම්කිසි ස්වභාවයක් බවට අපේ මනසෙහි ස්වභාවය අනුව මේ ශරීරය වෙනස් වෙන්න තිබුණා. ඇතැම් විට මනුස්සාත්ම භාවය ලැබුවත් අපි උපතින්ම ආබාධිත වෙන්න තිබුණා. උපතින්ම අන්ධ වෙන්න තිබුණා. උපතින්ම බහිර වෙන්න තිබුණා. ඇවිදිනකොටම අතපය ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයට පත් වෙන තිබුණා. ඒ සියලුම දේවල් වලින් ඔබව වළක්වලා ඔබට මේ තරම් ලස්සන ජීවිතයක් ලබා දුන්නේ කුමක් විසින්ද? ඔබේ ලස්සන හිත විසින්. සසරේදී අපි හිත හුඟක් ලස්සනට තියාගෙන ඉඳලා තියෙනවා. අපි සිල්වත් ජීවිත ගත කරලා තියෙනවා. අපි අනිත්‍යයි දිනු වෙනකොට සතුටු වෙලා තියෙනවා. ඊට අපි ආශිර්වාද කරලා තියෙනවා. අපේ අම්මලට තාත්තලට අපි සසරේදී හුඟක් උදව් කරලා තියෙනවා, උපස්ථාන කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අසරණ අය ලෙඩ වෙච්ච අය දැක්කාම අපි යට පිහිට වෙලා තියෙනවා, උදව් කරලා තියෙනවා. ඒ වගේම අනිත් අයගේ දරුවෝ දිනු වෙනකොට ඒ දරුවන්ට අපි ආශිර්වාද කරලා තියෙනවා, ඒ දරුවන්ට අපි උදව් කරලා තියෙනවා, ඒ දරුවෝ දිනු වෙනකොට අපි හුඟක් සතුට වෙලා තියෙන මුදිතා ගුණ ඇති කරගෙන තියෙනවා. ඒ නිසා තමයි අපිට ලස්සන දරුවෝ ලැබිලා තියෙන්නේ. ඉතින් පින්නතුනි, මෙන්න මේ විදිහට අපි ජීවිත දෙස බලන්නට ඕන. ඒ ජීවිත දෙස බලන්න පින්නතුනි, අපට ජීවිතය ගැන ලොකු ගෞරවයක්, ලොකු කැමැත්තක් ඇති වෙනවා. ජීවිතේ එපා වෙන්නේ අපට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපි මේ ජීවිතය ගත කරන කාලයේදී අපේ මේ රූපේ ලස්සනට තියෙන්නේ ඉතාම ටික කාලයයි. අන්නේ ලස්සනට තියෙන කාලයේදී පින්නතුනි, අපි පුළුවන් තරම් දුරට ජීවිතයේ හොඳ දේවල් කරන්නට ඕන. අම්මට තාත්තට සලකන්න ඕන, සිල් ගන්න ඕන, දන් දෙන්න ඕන, මේ වගේ පින්කම් භාවනා කරන්න ඕන. මේවා කරන්න පින්නතුනි, ඒ ජීවිතයේ ගත කරන මොහොතේ අපට සතුටක් ඇති වෙන විතරක් නෙවෙයි, අපේ ශරීරය මහලුනහම, ශරීරයේ ලස්සන අඩු වුනහම සමහර ජීවිතේ එපා වෙනව නේද? කලකිරෙනවා. මේ ශරීරයත් එක්ක පුදුම විදිහ අමනාපයක් ඇති වෙනවා සමහර අයට. දැන් රූපය ලස්සනට තියෙන කාලේ කණ්ණාඩි ළඟට නිතරම යනවා අපිනේ. කණ්ණාඩියක් ඇතැමෙට බෑග් එකෙම තියන් ඉන්නේනේ. නමුත් පිනුතුන වයසට යන්න යන මොකද්ද වෙන්නේ? කණ්ණාඩි ළඟට යන වාර ගන්න ටිකෙන් ටික අඩු වෙනවා. ඇතැමෙට කණ්ණාඩියත් එක්ක අමනාප වෙනවා අපිනේ. පින්නතුනි, අපට මෙහෙම වෙන්නේ නැහැ. අපේ ශරීරය පරිහරණය කරද්දී, ජීවිතේ ගත කරද්දී, අපේ මේ ජීවිතේම උපයෝගී කරගෙන අපේ දෑතින්, දෙපයින්, ශරීරයෙන්, අපේ වචනෙන්, හිතින් අපි ලෝකයට යහපත කළා නම් වයසට ගියාම පිනතුණි ශරීරය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මොකක්ද ඒ ගෞරවේ? අනේ මගේ මේ ශරීරය මන් නාකි වෙන කලින්, දුර්වල වෙන කලින් මං අනිත්‍යයට හුඟක් උදව් කළා නේද? අම්මට තාත්තට සැලකුව නේද? ස්වාමින් වහන්සේලට දානය දුන්න නේද? වැඩිහිටියන් සැලකුව නේද? මම මේ වගේ හොඳ පින්කම් කළා නේද? මම ලෝකෙට යහපතක් කළා නේද කියලා තමන්ගේ ශරීරය දෙස බලන විට තමන්ට ලොකු ගෞරවයක්, කෘතඥතාවයක් ඇති වෙනවා. අර ශරීරය ගැන ඇතිවන අමනාපය, විරසක බව එතකොට ඇති වෙන්නේ නැහැ. ඇතැම් විට ශරීරයේ ලෙඩ වෙලා, එක්තැන් වෙලා ඇඳට වැටිලා තියෙන පුළුවන්. එහෙම වුණත් පින්තුනි, ඒ ශරීරය ගැන කවදාවත් තමන්ට අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. ජීවිතේ තව මොහොතක් හරි වැඩිපුර ජීවත් වෙමින් මේ මනුස්සාත්ම භාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියන හැඟීමක් අපට ඇති වෙනවා මේ ධර්මයේ හැසිරීමත් එක්ක. එනිසා පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපට අලුත් ඇසක් ලබා දෙනවා වගේ. ජීවිතය ගැන ඊටාම බුද්ධිමත්ව ගැඹුරින් ජීවිතයේ සතුට වැඩි වෙන විදියට බලන්න හුරු කරන ධහමක් තමයි බුදුහාඳුරන්ගේ ධහම කියලා කියන්නේ. සමහර ඇත්තන්ට හිතෙනවා ධර්මය අහන එක, ධර්මයේ පිළිපදින එක අමාරු වැඩක්. එහෙම නම් අපේ එදිනෙදා වැඩ කටයුතු කරන්න බැරි වෙයි. දරුවන්ගේ අධ්‍යාපනය කරන්න බැරි වේ, රැකී රක්ෂා කරන්න බැරි වේ කියලා සමහර අතන හිතෙනවනි. නමුත් පින්නතුනි, ධර්මයේ අහන්න අපට තේරෙනවා මේ ධර්මයේ කියලා කියන්නේ අපට එදිනෙදා ජීවිතයේහි පුරුදු පුහුණු කරන දෙයක්, පුළුවන් දෙයක්. ඒ විතරක් නෙවෙයි, මේ ජීවිතයට ධර්මයේ සම්බන්ධ වෙන්න පින්නතුනි ජීවිතේ එන්නම සතුට වැඩි වෙනවා. ජීවිතේ කටයුතු සාර්ථක වෙනවා. තමන් අධ්‍යයන කටයුත්ත කරනවා නම්, ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ ඉගෙනීම හුඟක් සාර්ථක වෙනවා ඉගෙන ගන්න කෙනෙකුට. ඒ විතරක් නෙවෙයි, තමන් රැකී රක්ෂා කරන කෙනෙක් නම් එන්නම තමන්ට හොඳ රැකියා තවත් ඉහළ රැකියා ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට ධර්මයේ හැසිරීමෙන් ලැබෙන වටිනාම දේ තමයි මොකද්ද? ඒ වගේම ධර්මයේ හැසිරෙන හොඳ කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි කෙනෙකුට ජීවිතේ ලැබෙන වටිනාම දේ. ඒ වගේම පින්නතුනි අපට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා, අපේ රූප සම්පන්නිය ලස්සන වෙනවා. මේ හැම දෙයක්ම ධර්මයේ හැසිරීම වශයෙන් අපට ලැබෙනවා. අවසාන ප්‍රතිඵලය තමයි පින්නතුනි තමන්ගේ නිවස ඉඳන්ම තමන් ඉන්න තැන්වල අයගේ සමගිය සතුට එන්නම බැරි වෙනවා. අපි හැම දෙයක්ම කරන්නේ ජීවිතේ සතුට බලාපොරොත්තු වෙමින්. එනිසා ධර්මයේ හැසිරීමෙන් ලැබෙන ප්‍රධානම දේ තමයි අපේ සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙන්නේ කුමක් නිසාද? ඒ සතුට වැඩි වෙන්නේ පින්නතුනි අපේ හිත එන්නම පිරිසිදු වෙනවා. හිතේ අනිත්‍යය සමග තියෙන අමනාපකම් එන්නම අඩු වෙනවා. යමක් සඳහා තියෙන දැඩි ආසාව ඇලීම එන්නම අඩු වෙනවා. මෙන්න මේක තමයි දැන් ඔබේ හිත බලන්න. දැන් මේ අවස්ථාවේ ඔබ හැම දිනෙකම හරියම සතුටෙන් ලස්සනට ඉන්නේ. ඇයි මෙහෙම තමන්ගේ හිතේ සතුට ඇති වෙන හේතුව? මේ අවස්ථාවේ තමන් කවුරුවත් ගැන අමනාපයක් නැහැ. ඒ වගේම යමක් ගැන දැඩි ආසාවක් රාගයක් තමන්ගේ හිතේ නැහැ. ඒ වගේම තමන්ගේ හිතේ නුවණ ප්‍රඥාව කියන එක තියෙනවා. අන්න ඒ නිසා පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රී සාගත බව, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු දිනු වෙන පින්නතුනි තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ කරන ක්‍රියාව ගැන තමන්ට ජීවිතයේ ඕනම වෙලාවක හිතලා සතුට වෙන්න පුළුවන්. දැන් මේ මොහොතේම පින්කමක් නොවන වෙනත් කටයුත්තක් කරා නම් මේ පිරිසම රැස්වෙලා ඒක පින්නතුන් ජීවිතය හිතන කොට ඒ ගැන සතුට වෙන්න බෑ. ඒ කරන වෙලාවට ටිකක් සතුට වෙන්න පුළුවන්. නමුත් පින්නතුන් පස්සේ ගැන හිතනකොට සතුටක් ඇති වෙන්නේ නෑ. නමුත් පින්කමල තියෙන විශේෂත්වය තමයි ඒ පින්කම කරන මොහොතේ වගේම ජීවිතේ ඕනෑම මොහොතක ඒ ගැන හිතනකොට ඒ පින්කම කරපු මොහොතේ තියෙන සතුටම කුසලයම ඒ මොහොතේ අපට දිනු කරගන්න පුළුවන්. අද පින්නතුනි ධර්ම දේශනාව සඳහා අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ඊටාම සරල ගාථාවක්. ධම්මපදයේ කියන ග්‍රන්ථයේන ඊටාම සරල ගාථාවක්. ගාථාවේ තේරුම තමයි යම් කිසි කෙනෙක් ධර්මයේ නොදක ධර්මය අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මයේ තේරුම් අරගෙන එක දවසක් ජීවත් වෙන එක උතුම් කියන කාරණේ. යෝචේ වාස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තමං. ධර්මයේ නොදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මය දැනගෙන එක දවසක් ජීවත් වීම උතුම් කියලා. මේ දරුවන්ට තේරෙනවද මේ ගාථාවේ අර්ථය? දැන් අපි කියපු කාරණය මම හිතනවා කාටවත් සිංහල තේරෙන්නේ නැති කියලා. Buddha says in this sentence, if you live only one day seeing Dhamma, understanding Dhamma, what Buddha explained, it is better than if you live more than 100 years. If you live only one day seeing Dhamma is better than living 100 years without seeing Dhamma. Buddha says in this stanza, in his very special book that you know, Buddhist handbook, Dhammapada. Dhammapada කියලා කියන්නේ බෞද්ධයාගේ අත්පොත කියලා කියන්නේ. ඒකේ ඔක්කොම තියෙන ගාථා. එක ගාථාවක් ගත්තා, ඒක අපේ මුළු ජීවිතයටම සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මේ ගාථාව දේශනා කරන්න හේතුවත් අපි බලමු. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටි එක්තරා වයසක කාන්තාවක් අරමුණු කරගෙනයි බුදුහාමුදුරෝ මේ ගාථාව දේශනා කළේ. මේ කාන්තාවට හිටිය පින්නතුනි දරුවෝ පුත්තු හිටිය 7 දෙනෙක්. ඒ වගේම දූලත් හිටිය 7 දෙනෙක්. මේ වයසක දෙන්නම මුලින්ම ඒ කාන්තාවගේ මහත්ය දරුවන්ගේ පියා මුල් කාලෙම මිය ගියා. ඉතින් මෙයට ධනෙ තිබුණ සැලිගුතු ප්‍රමාණයක්. ඉතින් මේ දරුවෝ 14 දෙනාම මේ අම්ම හොඳින් පෝෂණය කළා. දරුවෝ හදලා දරුවෝ ආවාහ විවාහ කරලා දීලා දරුවන්ගේ නිදහස් වුණා. ඊට පස්සේ මේ අම්මට ලොකු ධනයක් තිබුණා. දරුවෝ කිව්වා ඉතින් අම්මට ඉතින් ධනෙ දැන් අවශ්‍ය නැහැනේ, අපි අම්මව බලා ගන්න ඕනේ. ඉතින් අපිට මේ ධනෙ දෙන්න කියලා. ඉතින් මේ අම්මත් දරුවෝ ගැන ලොකු විශ්වාසයක් තිබුණා. අර දරුවෝ 14 දෙනාටම මේ ධනෙ සමසේ බෙදා දුන්නා. බෙදා දීලා ටික කලක් ගියාට පස්සේ මේ අම්මා මුලින්ම වැඩිමල්ම පුතාගේ ගෙදර හිටියා. ඉතින් වැඩිමල්ම පුතාගේ ගෙදර ඉන්නකොට ටික දවසක් යනකොට පුතාගේ හාමිනේ නෝන කියනවා, ඉතින් අපට විතරක් නෙවෙයිනේ මේ දේපළ දුන්නේ, අනිත් අයටත් දුන්නනේ, ඉතින් අනිත් අයගේ ගෙවල්වලත් කලින් කාලට යන්න කියලා. ඉතින් ඔහොම එකිනෙකනා ඔහොම කිව්වා, හැම කෙනාම කලින් කාලේ ඔහොම කියන්න ගත්තා. ඉතින් අන්තිමටම මේ දරුවෝ ගැන මේ අම්මගේ ලොකු කලකිරීමක් ඇති වුණා. ඇති වෙල මේ අම්ම මොකද කළේ? මෙහෙණි ආශ්‍රමයකට ගිහිල්ලා මේ අම්ම මහණ වුණා. ඉතින් මේ අම්මට වයස කීයද කියලා දන්නවද? මේ අම්ම මහණට වයස අවුරුදු 120යි. හැබැයි අම්ම හුඟක් නිරෝගී. ඒ වගේම බුද්ධිමත්, ඒ වගේම බොහෝම ගුණධම් තිබිච්ච කෙනෙක්. මේ අම්මා මහාන වෙච්ච මුල් කාලේ ඉඳන්ම අනිත් අයට උපස්ථාන කරනවා, කලින් පැවිදි වෙච්ච මෙහෙණින්ට උපස්ථාන කරනවා. ඉතින් මේ අම්මට දරුවෝ හුඟක් හිටිය නිසා අම්මට නමක් තිබුණා බහුපුත්තිකා කියලා. බහුපුත්තිකා කියන්නේ බොහෝ පුතුන් නැති තැනැත්තිය කියන එක. එතකොට මේ අම්මගේ ඇත්තම නම තමයි සෝනා. සෝනා මෙහෙණිය. වයස කීයද? වයස අවුරුදු 120යි. එතකොට මේ අම්මා වයසට ගියාට බොහොම නිරෝගී කෙනෙක්. ඉතින් අම්මා අර කලින් මහාන වෙච්චාට උපස්ථාන කරනවා, වතුරුණු කන්නේව කරනවා, පිරිසුදු කරනේව කරනවා, ඒවත් කරමින් හිටියේ. හැබැයි මේ අම්මා අප්‍රමාදීව ධර්මයේ හැසිරුණා. සිල්වත් වුණා, රැ නිදි වරාගෙන භාවනා කරනවා. කොහොමද භාවනා කරන්නේ? රැට නිින්දෙයි කියලා සක්මන් මළුවේ ළඟ තිබුණු ගස්වල පහළට නැමී චතුවල අතු අල්ලගෙන එහාට මෙහාට සක්මන් කරනවා. ඉතින් එහෙම මහන්සි වෙලා හුඟක් මහන්සි වෙලා මේ අම්ම භාවනා කළා. භාවනා කරනකොට පින්නතුනි භාවනා කළ හුඟක් හිත දියුණු කරගත්තා. ඇතැම් විට අනිත් මෙහෙණින් වහන්සේලා යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න. නමුත් මේ සෝනා මෙහෙණියට බණහන්න යන්න විදියක් නෑ. අනිත් යට උපස්ථාන කරන්න වතුරුණු කරන ආදී වැඩ කරනවා. දවසක්දා අනිත් ඔක්කොම මෙහෙණිවරු බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න ගියා. මේ මෙහෙණිය විතරක් ඉතුරුණා. ඇයි ඉතුරුනේ? අනිත්‍යයට වතුරුණු කරන් ලොකු වතුර භාජනයක වතුරුණු කරා. ඉතින් මේ වන විට මේ මෙහෙණිය ඒ දවසේම රහත් භාවයට පත් වුණා. නිකන් නෙවෙයි, අභිඥා සහිතව ඉර්ධි බලත් එක්කම රහත් වුණා. රහත් වෙච්ච මේ කාන්තාව ඉතාම නිහතමානී. හැබැයි මෙයාට ඕන වුණා තමන් අනිත්‍යයට වඩා වෙනස් කෙනෙක් බව පෙන්වන්න. ඊට පස්සේ අර බණහන්න ගිහිපු අය ආපු ගමන් මැහුවා, කො වතුර උණු කළද තියෙන්නේ කියලා. ඊපස්සේ දැන් වතුර ලොකු මුට්ටියක් තියෙනවා. ඊට පස්සේ කියනවා, මෙයා කියනවා අර වතුර මුට්ටිය වතුර තියෙනවා ගන්න කියලා. අර ආපු මෙහෙණින් වහන්සේලා අහනවා, කො නෑනේ ගින්දර නෑනේ පේන වතුර උණු විල විද්‍යාවක් පේන නෑනේ. නෑ නෑ, දැන් ඔබට ඕනේ උණු කරපු වතුරනේ මුට්ටිය බලන්න කියලා. එතකොට මුට්ටිය බලනකොට මුට්ටිය වතුර පැහිදමමින් තියෙන වතුර උණු විල තියෙනවා. ලිපේ ගින්දර මොකුත් නැහැ. ලිපේ ගින්දර නැහැ, වතුර මුට්ටිය හොඳට වතුර පැසදමමින් තියෙනවා. එතකොට මේ අවස්ථාවේ තේරුම් ගත් අනිත් අය, මෙයා තමන්ගේ හිත දිනු කළේ හිතේ ශක්තිය මේ කරන වැඩක් කියලා තේරුම් ගත්තා. මෙයා ආධ්‍යාත්මික දිනුවකට පත් වුණා කියලා අනිත් අය ඒකෙන් තමයි තේරුම් ගත්තේ. මෙන්න මේ කාන්තාවගේ චරිතය නිමිති කරගෙන පිනතුණි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇය අවුරුදු 100කටත් වඩා ජීවත් වුණේ ධර්මයේ නොදෙක. අර දරුවෝ හදමින් දරුවන්ටම මුළු ජීවිත කාලයම කැප කළ තමයි අවුරුදු 100කටත් වඩා කාලය ගත කළේ. ඒ නිසා මේ චරිතයම නිමිති කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ධර්මයේ නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මයේ දැකලා ලෝක යථාර්ථය දැනගෙන එක දවසක් ජීවත් වෙන එක උතුම් කියලා. මෙන්න මේ කතාව නිමිති කරගෙන තමයි මේ ගාථාව දේශනා කළේ. පින්නතුනි, මේ ගාථාවෙන් ගන්න ඕන අර්ථ කිහිපයක් අපට තියෙනවා. එකක් තමයි දරුවනොයි අපේ අතර තියෙන සම්බන්ධතාවය. බොහෝ විට අපි දරුවෝ පෝෂණය කරද්දී දරුවෝ ගැන තමයි සම්පූර්ණ ජීවිත අවධානය යොමු කරගෙන ඉන්නේ. ඇතැමිට අපේ ජීවිතේ හොඳම කාලය ගත වෙනවා දරුවන්ගේ ජීවිතේ නිසා. ඇතැමිට අපේ ජීවිතයේ අර්ථයක් කරගන්න තියෙන අවස්ථා මගහැරෙනවා දරුවෝ ගැන විතරක් අපි අවධානය යොමු කළා. ඒකෙන් කියන්නේ දරුවන්ගේ වැඩ කටයුතු කරන්න එපා කියලා. හැබැයි තමන් බුද්ධිමත් වෙන්නට ඕන. දරුවෝ ටික ටික වර්ධනය වෙනවා, දරුවෝ ලස්සන වෙනවා බලන් ඉන්නකොට අපිට මොකද වෙන්නේ? අපි ටිකෙන් ටික වයසට යනවා. ඒක අමතක කරන්න එපා. බොහෝ විට දරුවන්ගේ ලස්සන අපි බල බල ඉන්නවා. දරුවෝ තාම බඩ ගන්නවනේ, තාම ඇවිදින්නේ නැහනේ, ඊට පස්සේ ඇවිදිනවා, ඊට පස්සේ ඉස්කෝලේ බාර දුන්නේ නැහනේ, ආයි ඉස්කෝලේ බාර දුන්නා, ඊට පස්සේ තාම සාමාන්‍ය ඉස්කෝලේ, ඊට පස්සේ හයි ස්කූල්, කොලේජ් ඔහොම කියේ කියේ අපි දරුවා ඉක්මනින්ම ඉදිරියට ගෙන යන ලොකු මහන්සියක් දරනවා. දරද්දි පේනතුනේ අපට මොකද්ද වෙන්නේ? අපි දන්නේම නැහැ වයසට ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි, තවත් ප්‍රධානම දෙයක් තමයි අපි නිතරම හිතන්නේ දරුවන්ගේ ජීවිතයේ සැපත තියෙන අනාගතය කියලා. දරුවෝ බඩගාන කාලේ හිතනවා දරුවගේ සතුරු තියෙන ඇවිදින පටන් ගන්නට පස්සේ කියලා. ඇවිදිනකොට හිතනවා ආ ඉස්කෝලේට බාර දුන්නට පස්සේ කියලා. ඉස්කෝලේට බාර දීලා ඉස්කෝලේට ගිවරුණාට පස්සේ හිතනවා ආ විශ්වවිද්‍යාලෙ ගියාට පස්සේ කියලා. විශ්වවිද්‍යාලෙ ගියාට පස්සේ හිතනවා රැකියාවක් ගත්තට පස්සේ කියලා. කොහොම ටික ඔක්කොම බල බල අපි නිතරම හිතන්නේ දරුවන්ගෙන් Tamanට සැප ලැබෙන්නේ අනාගතයේ කියලා. මේ ටික ඔක්කොම කල ඉවරුණාට පස්සේ කියලා. මේ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ වෙනතුනි? දරුවා Tamanගේ ළඟවත් නැහැ. දරුවා තා කෙනෙක් එක්කන් ගිහලා. ඊට පස්සේ Taman ගෙදර හුදකලා වෙනවා. මේක තමයි ඊට පස්සේ මොකද අපට වෙන්නේ? දැන් අපි කලක් හිතන් හිටියේ දරුවගේ සතුට තියෙන අනාගතය කියලානේ. මේක කරන්න කීක හරි ඉක්මනින් වැරදි එක කළා. කළා ඉවරලා දරුවගේ දෙනින් ගියාට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දරුවගේ ෆොටෝ ටික ගන්නවා, ඇල්බම් එක ගන්නවා. අරගෙන කියනවා ආ දරුවා කුඩා කාලේ තමයි හරිම ලස්සන, ඉස්කෝලේ කී ගාතන හරිම හොඳ කීක අර අතීතයේ බලබල ඊට පස්සේ සන්තෝෂ වෙනවා. මේක තමයි පේනතින අපේ ජීවිතය අතාරතය. මෙන්න මෙහෙම නොවන්නට අපි බුදු දහම අනුව තේරුම් ගන්නට ඕන සතුට තියෙන්නේ කොයි කාලෙද කියලා. දරුව කුඩා කාලේ නම් පේනතුනි ඒ දරුවත් එක්කම සුරතල් වෙමින් සතුටු වෙමින් සෙල්ලම් කරමින් දරුවගේ සුරතල් හොඳට දකින්න වා කලබල වෙන්නේ නැප දරුව ඉස්කෝලට බාර දෙන්න. දරුව ඉස්කෝලේ යනවා නම් ඒ පාසල යන කාලේ ඉවර කරන් හුඟක් මහන්සි වෙන්න එපා. ඒ කාලේ තමයි දරුවගේ ලස්සනම කාලේ, හැමින්ම යන්න දෙන්න. කලබල වෙන්න එපා. කලබල වුණත් නොවුණත් Tamanට කාලේ ඉක්මනට හෝ හැමින් යවා ගන්න බෑ. ඒක යන විදියට යනවා. Tamanට තියෙන පිනතුණි ඒ කාලේ ගත වෙන අවස්ථාවේදී ඒ මොහොතේ සතුට වෙන්න. ඒ දරුවා ඉන්න මොහොතෙන් ඉන්න කාලෙන් දරුවගේ ලස්සන දැකලා දරුවන්ගේ ක්‍රියාකාරකම් දැකලා හැසිරීම දැකලා සතුට වෙන්න. ඒ විතරක් නෙවෙයි ජීවිතේ හැම කාලෙම දරුවත් එක්ක පින්දහම් කරන්න. ස්වාමින් වහන්සේලා ඇසුරු කරන එක, පන්සල් යන එක, දන් දෙන එක, සිල් රකින්න එක, භාවනා කරන එක, මේ දේවල් දරුවන්ගේ හැම ජීවිත අවස්ථාවකදීම දරුවත් එක්කම කරන්න. ඇත්තටම ඔබ දරුවට ආදරේ නම් දරුව හුඟක් උස්මහත් කරන්න, දරුවගේ ශරීරයට ආහාර දෙනව විතරක් නෙවෙයි දරුවගේ හිතට මනසට ආහාර දෙන්න. මේක තමයි පිනුතුනේ. ඇත්තටම ඔබ දරුවට ආදරේ නම් දරුවට කරන්න ඕන. වඩාත්ම සතුටෙන් ඉන්න පුළුවන් විදියට දරුවගේ හිත දිනු වෙන විදියට හිතට හොඳ ආහාර දෙන්න. පිනුතුනේ අපි කෙනෙක් එක්ක අවුරුදු 10ක් 20ක් 50ක් හිටියයි කියලා බුදුදහමට අනුව අපි සාර්ථකයි කියලා කියන්නේ. දැන් ලෝකේ අනුව නම් මිනිස්සු කියනවා අනේ ඒ දෙන්න සමගියෙන් අවුරුදු 50ක් හොඳට හිටියේ කියලා. පිනුතුනි බුදුදහම අනුව මේක සාර්ථකත්වේ නෙවෙයි. කෙනෙකුගේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? එයා ඉන්න කාලේ හැකියතාක් දුරට අපි අනිත් අයගේ හිත දිනු වෙන උදව් කළා නම්, එයාගේ මනස දිනු වෙන උදව් කළා නම්, අන්න ඒක තමයි අපි ඇත්තටම අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. අපි මේ ජීවත් වෙන අය පිනුතුනි හැමදාම ජීවත් වෙන්නේ. දැන් බලන්න අවුරුදු තව 10ක් යනකොට මෙතන ඉන්න අයගෙන් ටික දෙනෙක් අඩු වෙලනේ. ඇතැමිට අවුරුදු 20ක් යනකොට ආයෙ ටිකක් අඩු වෙනවා. 50ක් යනකොට අපෙන් භාගයක්ම නැහැ නේ. 100ක් යනකොට අද අපි මෙතන ඉන්න කවුරුවත්ම නැහැ. අපේ ශරීරය කොහෙද? තව අවුරුදු 100ක් යද්දී. අවුරුදු 100ක් ඇද්දි මේ ලස්සනට පියාගෙන ශරීරයේ කොණ්ඩේ ඔක්කොම කොහෙද? මේ මහා පොළවේ පස් වෙලා. ඔව්. මහා පොළවේ වැලියට දූවිලි බවටපත් වෙලා. මේක තමයි අපි නුතුනේ අපේ කැමැති වුණත් නොවුණත් අපේ ජීවිත යථාර්ථය. අපි විතරක් නෙවෙයි අපි පරිහරණය කරන ඔක්කොම බඩමුට්ටුත් එක්ක මේ පොළවට පස් වෙලා. එතකොට පින්නතුනේ මේ අපේ මේ එකතු වෙලෙන ඉඳීම පින්නතුනේ හැමදාම ඉන්න ඉඳීමක් නෙවෙයි. මේක හරියට ගුවන් යානයකදී බස් එකකදී අපි ඔක්කොම කට්ටියකට එකතු වුණා වගේ. ඒ එකතු වෙච්චයි හැමදාම නෑ එක එක තැන් වලින් බැහැල යනවා. එතකොට අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ පින්නතුනේ ඉන්න කාලේ කාල බීර සතුටෙන් ඉඳීම විතරක් නෙවෙයි. අපි ඉන්න කාලෙදි පින්නතුනේ මරණයෙන් පස්සේ අපි යන තැනට ඒ ජීවත් වෙන කාලෙදී මේට වඩා මනස දිනු වෙන දෙයක් අපි කළා නම් අපි මරණයට පත් වෙච්ච දවසකදී මේ හිටිය ආත්ම භාවයට වඩා ඉහළට යන්නත් උදව්වක් කළා තිබුණා නම් අනිත් පැයට අන්න ඒක තමයි පින්නතුනි බුදුදහමට අනුව කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම යහපත වෙන්නේ. කෙනෙක් මිය ගියාට පස්සේ අපිට ධර්මානුකූලව හිතන්න පුළුවන් නම් මේ මිය ගියපු කෙනා දැන් ජීවත් වෙන්නේ හිටිය තැනට වඩා ගත කරපු ආත්ම භාවයට වඩා ඉහළ ආත්ම භාවයක දැන් මේ කෙනා ඉන්නේ කියලා Tamanට හිතන්න පුළුවන් නම් නුවණින් දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි පින්නතුනි ඇත්තටම අපි කෙනෙකුට කරන ලොකුම උදව්. ඒ නිසා ඉන්න කාලෙ මේ ඉන්න අය පින්නතුනි කොයි මොහොතේ අපේ ජීවිතවලින් සමුගණේද දන්නේ. මේ දරුවෝ වුණත් එතැන්මිට අපට කලින් අපට වයස අඩු අය ජීවිතය අවසන් කරනවා. වයසට යන්න ඕනේ නෑ. ඉතින් එහෙම ජීවිත ගත කරන අපි පින්නතුනි මේ ගත කරන හැම මොහොතකදීම අනිත් කෙනාගේ මනස දියුණු වෙන විදියට හිතට ආහාර අපි දෙන්නට ඕන. හිතට ආහාර මොනවද? හිතට ආහාර තමයි පරිත්‍යාග ශීලීත්වයේ දන් දීම නැමැති පුරුද්ද අපේ ජීවිතය තුළ ඇති කර ගන්නට ඕන. ඒ වගේම මෛත්‍රිය අනිත්‍යයට යහපත වේවා කියන සිතුවිල්ල නිතරම තමන්ගේ හිතේ ඇති කර ගන්නට ඕන. ඒ වගේම අනිත් කෙනෙක් දීනු වේවා අනිත් කෙනෙක් සාර්ථක වේවා කියන හැඟීම නිතර අපේ හිතේ තියෙනට ඕන. ඒ වගේම ප්‍රඥාව කියන දේ නිතරම දිනු කර ගන්නට ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව දරුවන් හදද්දී බුදුහාමුදුරේ දේශනා කරනවා දරුවන්ට කාරණා පහකින් සංග්‍රහ කරන්න කියලා. දරුව පෝෂණය කරද්දී දරුවන්ට කරන්න ඕන යුතුයකම් පහක් තියෙනවා. පළවෙනි යුතුයකම තමයි පින්නතුනි දරුවන් අයහපතින් මුදවන්නට ඕන. නරක දේවල් වලින් හැකිතාක් දරුව මුදව ගන්නට ඕන. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි කල්යාණේ නිවේසෙන්ති. දරුව යහපත් දේවල් වල යොදවන්නට ඕන. දන් දෙනකොට, සිල් සමාදන් වෙනකොට, භාවනා කරනකොට දරුව ඒ දේවල්ට යොමු කර ගන්නට ඕන. ඒ වගේම ගෙදර අඩු ගානේ විනාඩි 5ක් හරේ දිනකට තමන් භාවනා කරන්න ඕන, මෛත්‍රී භාවනා කරන්නට ඕන. ඔබ ඇත්තටම දරුවන්ට ආදරේ නම් දරුවන්ගේ අධ්‍යාපනය දිනු කරගන්න, දරුවන්ගේ හිත දිනු කරගන්න, දරුවන්ගේ නිරෝගී භාවය දිනු කරගන්න, දරුවන්ට අතීත කර්ම ශක්තියෙන් එන අකුසල කර්ම විපාකවල ශක්තිය දුර්වල කරගන්න ඔබ කැමති නම් ඔබ කළ යුතු ප්‍රධානම කාරණයක් තමයි මෛත්‍රී භාවනා වඩන්න. සියලු සත්වෝ සුවපත්ත්වා, මේ ඕල් බීන්ස් බි වෙල් හැපි ඇන්ඩ් පීස්ෆුල් කියලා හැමදාම දරුවන්ව පුහුණු කරන්න. පින්නතුනි මේක දරුවන්ගේ පින දිනු කරන ප්‍රධානම දෙයක්. විනාඩි 5ක් පුළුවන් නම් කරන්න. කළා පුළුවන් නම් ලස්සන කාලසටහනක් වගේ හදාගෙන හැම දවසම වෙන් කළා දවසට එකක් දාන්න. ලකුණු කරන සයින් එකක් දාන්න. අද මෛත්‍රී භාවනා කළා කියලා. විනාඩි 5 ටිකෙන් ටික වැඩි කරගෙන විනාඩි 7, විනාඩි 8, විනාඩි 10 දක්වා දිනු කරගන්න පුළුවන්. මේක කරන්න කරන්න පින්නතුනි දරුවන්ගේ මෙලව ජීවිතේ හැම අතීම හුඟක් සාර්ථක වෙනවා. ඒ නිසා කල්යාණේ නිවේසෙන්ති දරුවන් කුසල් දහම්වල යොදවන්න. ඒ වගේම ගෙදර වැඩි හිටියෝ ඉන්නවා නම් දරුවන් ලවා වන්දනා කරවන්න, වන්දවන්න. මේකත් පින්නතුනි දරුවන්ට දිගාසිරි ලැබෙන හේතු වෙන දෙයක්. අඩුගානේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හරි පිළිම වහන්සේ ළඟ දරුවන්ව වන්දවන්න හුරු කරන්න. සමහරට මෙතන බෞද්ධ පින්නතුන් නැති එහෙනම් කමන්නේ තමන්ගේ ගෙදර ඉන්නේ වැඩිහිටි අයට හරි වඳින්න හුරු කරවන්න. තමන්ට වැඳුම් ගන්න නෙවෙයි දරුවට දිගාසිරි ලබන්න ලැබීම සඳහා කරන ක්‍රියාවක් මේක. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒ නිසා දරුවන්ව කුසලයේ යොදවන්නටත් ඕන. තුන්වෙනි කාරණය තමයි පින්නතුනේ සිප්පං සික්ඛාපෙන්ති කියන්නේ. අධ්‍යාපනය ලබා දෙන කියලා කියන්නේ තුන්වෙනි කාරණය. දැන් අපි හිතන්නේ පළවෙනි කාරණේ අධ්‍යාපනය කියලා නේ. පළවෙනි කාරණේ අකුසලෙන් මිදවීම, දෙවෙනි කාරණේ කුසලෙහි යෙදවීම, තුන්වෙනි කාරණේ තමයි අධ්‍යාපනය ලබා දීම. හතරවෙනි කාරණය තමයි ඒ දරුවන්ව නිසි කාලයේදී දරුවන්ට යම්කිසි දායාදයක් තියෙනවා නම් ඒ දායාදය පැවරීම. ඒ නිසා පළවෙනි කාරණය අකුසලෙන් මිදවීම, මුදවීම, දෙවෙනි කාරණය කුසල කරවීම, තුන්වෙනි කාරණය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම, ඒ වගේම ධනයක් තියෙනවා නම් ධනය පැවරීම, නිසි කල්ලි ආවහාදිය සිදු කළ දීම, විවාහ කටයුතු සිදු කළ දීම. මේ කාරණා පහෙන් එක කාරණයක් වැදගත්. සමයේ දායජ්ජන් නියාදෙන්ති කියලා කියනවා. සුදුසු කල්හි ධනය පවරා දෙන්න කියලා. මොකද සුදුසු කාලය කියලා කියන්නේ? තමන්ට යම්කිසි ධනයක් තියෙනවා නම් ඒ ධනය සුදුසු කල්හි දෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නැත්නම් කරන්න දෙයක් නෑ. තියෙනවා නම්. සුදුසු කාලය කියන්නේ මොකද කාලේ? බුදුහාමුදුරුවෝ මෙතන ඉතාම වැදගත් විදිහට, ඉතාම බුද්ධිමත් විදිහට කාරණයක් කියලා දෙනවා. දරුවන්ට ධනය දෙනවා නම් ධනය දෙනවා සුදුසු කල්හි කියලා. සුදුසු කාලය කියන්නේ මොකද්ද? විවාහ වෙන කලින්ද, ඒ කටයුත්ත වෙනකොටද, මුණාට පස්සේද, නැත්නම් මරණයෙන් පස්සේද? සුදුසු කාලය දන්නේ අම්මා තමයි දන්නේ. දරුවන්ගේ චරිතය අනුව අම්මා තීරණය කරන්න ඕන කලින්ම දෙනවද, විවාහ වෙනකොට දෙනවද, ප්‍රාණ භුක්තිය තියාගෙන අන්තිමට දෙනවද කියලා. දරුවා කීකරු නම් තමන් බුද්ධිමත් වෙනවා, එහෙනම් තමන්ගේ පස්සේ ලැබෙන විදියට සලස්සන්නට ඕන. බුදුහාමුදුරුවෝ කාලයක් නියම කළා නෑ. අම්මා තාත්තා බුද්ධිමත් වෙන්න ඕන, තමන් ධනෙ දෙන්නේ කොයි කාලෙද කියලා තමන් තීරණය කරන්න ඕන. දැන් මේ අම්මට, දැන් අද මේ අපි කතාවේ යොදාගෙන ඉන්න මේ බහුපුත්‍රිකා කියන කතාවේදී අම්මට වැරදුනේ ඒක. අම්මා කලින් ලොකු විශ්වාසයක් තිබුණා දරුවෙම සලකයි කියලා. නමුත් ධනෙ ගත්තට පස්සේ අම්මට සැලකුවේ නෑ. ඒ නිසා මේ කාරණේ තාම වැදගත් කාරණයක්. මෙන්න මේ කරුණාවලින් දරුවන්ට සලකනකොට අම්මා තාත්තා විසින් වැදගත්ම දේ තමයි ඒක අධ්‍යාපන විද්‍යාවේ සඳහන් වෙනවා, educational science වල කියන විශේෂ concept එකක් තියෙනවා. අම්මා තාත්තා කියන දේ නෙවෙයි දරුවෝ කරන්නේ, අම්මා තාත්තා කරන දේයි දරුවෝ කරන්නේ කියලා. අම්මා තාත්තා කිව්වට මෙහෙම ඉන්න කියලා ඒ කියන දේ දරුවෝ කරන්නේ. දරුවෝ හොඳට බලාගෙන ඉන්නවා අම්මා තාත්තා මොනවද කරන්නේ කියලා. ඒ කරන දේ අනුව තමයි තමන්ගේ දරුවෝ කටයුතු කරන්නේ. ඒ නිසා දරුවන්ට ආදරේ නම් දරුවෝ ලැබුණට පස්සේ හැකියතාක් දුරට තමන් සිල්වත් වෙන්නට ඕන, ගුණවත් වෙන්න ඕන, අවංක වෙන්න ඕන, නිවැරදි වෙන්න ඕන. ඒ නිසා එහිදී වැදගත්ම දෙයක් තමයි තමන්ගේ දරුවන්ට පේන්න තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකන්න ඕන. මට මෙහෙම සලකන්න ඕන වයසට ගියාම කියලා කිව්වට වැඩක් නැහැ. තමන්ගේ දරුවන්ට තේන්නම තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකලා තියන්න. එතකොට දරුවෝ තමන්ට සලකයි. අන්න ඒ සැලකිලි ටික එනකොට දරුවන්ගේත් යුතුකමක් තියනවා දරුවන්ට අම්මට තාත්තට සලකන විදිය. පළවෙනි කාරණේ තමයි අම්මා තාත්තා වයසට ගියාම අම්මා තාත්තේ බැරි වෙන කාලයක් එනවා, වයසට යනවා. ඒ ඇගේ කටයුතු කරගන්න අවශ්‍ය නම් නාවනේවා, උදව්පකාර කරන්නේවා අපේ දෑතින්ම අපි කරන්න ඕන. අපි කුඩා කාලේ අම්මා තාත්තා හුඟක් අපි වෙනුවෙන් මහන්සි වුණා. මුළු ජීවිතේම කැපකලේ අපි වෙනුවෙන්. ඒ නිසා ඒ දුර්වල වෙච්ච කාලෙක හොඳට කරුණාවෙන් අපි සලකන්නට ඕනේ. අපට කරන්න පුළුවන් ලොකු පින්කමක්. ඒ විතරක් නෙවෙයි, ආහාර පාන දෙන්න අවශ්‍ය නම් ආහාර පාන වලින් අතින්ම හරි අම්මට තාත්තට කවන්න ඕන. අපි කුඩා කාලේ අවුරුදු ගානක් යනකම් අපේ අම්මා අපට අතින් තමයි කැවුවේනේ. ඉතින් අපි අම්මා තාත්තා දුරවල වෙච්ච කාලෙක මේ අවස්ථාව අමතක කරන්න හොඳ නෑ. පුළුවන් නම් අම්මට තාත්තට හොඳට සලකන්නට ඕන. ඒක ලොකු පිනක් අපට. ඒ විතරක් නෙවෙයි, අපට අම්මට තාත්තට උදව් කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න ඕන. අපි මහන්සි වෙලා අම්මට තාත්තා ඒ ඈත් ඉගෙන ගත්තටත් වඩා හොඳට අපි හොඳට ඉගෙනගෙන සමාජයේ ඉහළටම අපි යන්නට ඕන. සබ්ජෙක්ට්ස් විතරක් නෙවෙයි ලැන්ග්වේජස් අපි ඉගෙන ගන්නට ඕන. දැන් මේ රටේ ඉන්නකොට කැලිෆෝනියාවේ ඉන්නකොට අපිට ඉංග්‍රීසි විතරක් ඉගෙනගෙන බෑ. සෙකන්ඩ් ලැන්ග්වේජ් එකකුත් ඉගෙන ගන්න ඕන නේද? මොකද සෙකන්ඩ් ලැන්ග්වේජ් එක කැලිෆෝනියාවේ. ස්පැනිෂ් නේ හෝ. ස්පැනිෂුත් අපි ඉගෙන ගන්නට ඕන. තව පුරවන්න නම් මැන්ඩරින් හරි ඈ තව භාෂාවකුත් අපි ඉගෙන ගන්නට ඕන විතරක් නෙවෙයි. දැන් දක්ෂ ළමයි සයින් ලැන්ග්වේජ් එකත් ඉගෙන ගන්නවා. ඈ ගොළු අය කතා කරන භාෂාව සයින් ලැන්ග්වේජ් එක ඒකත් පුළුවන් නම් තවත් අපේ බුද්ධිය හුඟක් දියුණු වෙනවා. ඒ නිසා පුළුවන් නම් වැඩිපුර භාෂා ගානක් තමන් ඉගෙන ගන්නට ඕන. ලෝකේ වැඩිපුරම කතා කරන භාෂාව තමයි මැන්ඩරින්. ඊළඟට ඉංග්‍රීසි, ස්පැනිෂ් මේ වගේ ප්‍රධාන භාෂා 10ක් තියෙනවා හින්දි භාෂාවත් එක්ක. ලෝකේ ප්‍රධාන භාෂා වලින් කිහිපයක් අපි කොහොම හරි ඉගෙන ගන්නට ඕන. ඒ භාෂාවක් ඉගෙන ගත්ත කියලා කියන්නේ ඒ භාෂාව කතා කරන මිනිස්සුන්ගේ සංස්කෘතිය, ඒ රට සියල්ලක්ම අපි ඒත් එක්ක ඉගෙන ගන්නවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ උනන්දු දක්වන්නට ඕනේ. වගේම විශේෂයෙන්ම සිංහල භාෂාව අපි ඉගෙන ගන්නට ඕන. අපි මෙහි ඉපදුනත් කමක් නැහැ. සිංහල භාෂා ලෝකේ වටිනාම භාෂාවක්. සමහර විදේශ හාමුදුරුවන්ලා ඉන්නවා ඉංග්‍රීසියෙන් බණ කියන්නේ සිංහලෙන් බණ කියන්නේ. මේ පින්නතුන් YouTube එකේ හැම බැලුවාම පේන්නේ ඕලන්දේ ආනන්ද කියලා හාමුදුරුව කෙනෙක් ඉන්නවා. ඉපදිලා තියෙන්නේ ඕලන්දේ. නමුත් ඒ හාමුදුරුව සිංහලෙන් තමයි බණ කියන්නේ. තවත් එංගලන්තේ හාමුදුරුව ඉන්නවා බංගලිදේශේ, නේපාල, ඉන්දියාවේ බොහෝ හාමුදුරුවෝ බණ කියන්නේ සිංහලෙන්. ඇතැම් විට ඒ කතා කරන්නේ තමන්ගේ මව්බසෙන් නෙවෙයි සිංහල භාෂාවෙන්. ඒ නිසා අපට සිංහල භාෂාව බෑ කිව්වොත් ඒක හරියම අදිපුංචි කමක් නෙ ලැජ්ජ වෙන්න ඕන අපිනේ. ඒ නිසා කොහොම හරි හොඳට අපි සිංහල භාෂාව හොඳට විශේෂයෙන් ගෙදරදී කතා කරන්න ඕන. අපට පහුගිය කාලේ එක්කරා ළමෙක් පන්සලකදී හමු වුණා. ඒ ළමයා මෙහි ඉපදිච්ච කෙනෙක්. ඒ ළමයා කියනවා සාදු මට සමහරලාට ඉස්කෝලේදී ඉංග්‍රීසියෙන් කතා කරන්න අමතක වෙනවා කියලා. අමතක වෙලා සිංහලෙන් කියන කතා කරන්නේ. ළමයි අහනලු මොකද්ද මේ භාෂාව කියලා. ඒ තරම මෙයාට සිංහල පුළුවන්ලු. මෙයා ඉපදලා තියෙන මෙහි සැක්‍රමෙන්ටෝ වල ඉන්නේ. එයා සමහර ළමයි හිමි ඉන්නවා. ඒ නිසා මව්භාෂය කියන්නේ විශේෂයෙන්ම අම්මගෙත් ලොකු වගකීමක් දරුවන්ට මව්භාෂය උගන්වන්න එකෙන්. මව්භාෂය කියන්නේ මොකද්ද? අම්මගේ භාෂාව කියන එකනේ. ඒ නිසා අම්මගේ භාෂාව බැරිුණොත් අම්මටත් ලැජ්ජ වෙන්න ඕනේ ඒකයි. නිසා කොහොම හරි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන අපේ මව්බස්ස ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඒ නිසා දරුවන්ට අම්මා තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම යුතුයකමක් තමයි ඉගෙන ගන්න කාලේ හොඳට මහන්සිලා අපි ඉගෙන ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ගෙදර කටයුතු වලට පුළුවන් තරම් දරුවන්ව සම්බන්ධ කරගන්නට ඕන. ගෙදර අතුපතු ගානේවට, කෑමු යනේවට මේ දේවල් පින්නතුනි. ඒ දරුවන්ගේ පර්සනලිටි අංගයක් විදියට දරුවන්ට ඒක උගන්වන්නට ඕන. ඒක ලොකු අධ්‍යාපනයක්. ඒ නිසා ඒ දේ බැරි වෙලා පාසලේ වැඩ විතරක් සාර්ථක වුණා කියලා හරියන්නේ නැහැ. කුඩා කාලේ ගෙදර දොරේ වැඩ කටයුතු ටික දරුවන්ට පුළුවන් තරම් හුරු කරන්න ඕන. දැන් අපි කුඩා කාලේ අපේ අම්මලා අපට උයන්නත් පුරුදු කර ගෙදරදී. පිරිමි ළමයින්ටත් පුරුදු කරනවා ගෙදර සමහර අම්මලා ගෑනු දරුවන්ට විතරක් නෙවෙයි. ඒ නිසා ගෑනු දරුවෝ කොහොමද දැනගන්න වෙනවා. ඒ නිසා ඒ කාලයේදී දරුවන්ගේ පෞරුෂය වැඩි වෙන විදිහට ඒ කටයුතු ටික අපි උගන්වන්නට ඕන. දරුවෝ දක්ෂ වෙන්නට ඕන. ඉගෙන ගන්න වගේම ගෙදර කටයුතුත් හැමදේම දක්ෂව තමන් කරන්න ඕන. පින්නතුනි ඊළඟට සඳහන් කරනවා දරුවන්ගෙන් දෙමව්පියන්ට වෙන්න ඕන යුතුයකම් ගැන කියද්දී දෙමව්පියන්ගෙන් යම්කිසි ධනයක් තමන්ට ලැබුණා නම් අන්න ඒ ධනය නාස්ති නොකර අපි ඒ ධනය ඉතුරු කළා ඒ ධනය අපි දිගටම පවත්වා ගන්නටත් ඕන. තව දුරටත් ඒව වැඩි දියුණු කර ගන්නට ඕන. මේකත් දරුවන්ගේ යුතුයකමක්. ඊළඟ යුතුයකම තමයි දෙමව්පියන්ගේ කුල සිරිත තියෙනවා, දෙමව්පියන්ගේ ගෞරවය රැකෙන දේවල් තියෙනවා. අම්මා තාත්තා දෙන්න පාරම්පරිකව යම් යම් යහපත් ගුණධම් රැගෙන ආව පරපුරින් අන්න ඒ ගුණධම් ටික දරුවෝ හැටියට අපි ආරක්ෂා කර ගන්නටත් ඕන. ඊළඟ කාරණේ තමයි අම්මා තාත්තා මිය ගිය කාලෙක ඒ අම්මා තාත්තා වෙනුවෙන් පින්කම් කරලා අපි පින් අනුමෝදන් කරන්නටත් ඕන. මොකද අපි අම්මා තාත්තා දෙන්න කියන්නේ මුළු ජීවිත කාලෙම අප වෙනුවෙන් කැප කරපු දෙන්නේ. ඒ නිසා තමන් කොයි වයසේ හිටියත් දැන් අද මේ කරන්නේ ඒ වගේ පින්කමක්. තමන්ගේ අම්මා තාත්තා සිහිපත් කරලා කරන පින්කමක්. අන්න ඒ වගේ අපේ ජීවිතේ හැම අවස්ථාවකදීම තමන්ගේ මව්දෙමව්පියන් නිතර තමන් සිහිපත් කරගන්නට ඕන. කිසියම් කෙනෙක් සත්පුරුෂ කෙනෙක්ද, හොඳ යහපත් ගුණධම් තියෙන කෙනෙක්ද කියලා බලන, බුද්ධිමත් අය බලන ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. මොකද ඒ ලක්ෂණය? ඒ තැනැත්තා අම්මට තාත්තට හොඳට සලකනවද කියලා බලනවා. අනිත් අයට සැලකුවට බලන්නේ නැහැ යා හොඳ කෙනෙක්ද කියලා. පස්සේ හමු වෙන ඇයට ඕන තරම් සලකන්න පුළුවන් අපටනේ. නමුත් අපට මුලින්ම මේ ජීවිතයේ දීලා ලෝකයේ පෙන්නපු අපේ අම්මා තාත්තා දෙන්නට සලකන විදියෙන් තමයි ලෝකයේ බුද්ධිමත් අය අපි සත්පුරුෂයිද කියලා බලන්නේ. එනිසා අම්මා තාත්තා ඉන්නව නම් ලෝකේ කොහේ හරි තමන්ට පුළුවන් මට්ටමින් තමන්ගේ අම්මට තාත්තට සලකන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ අම්මා තාත්තා දෙන මිය ගිය කාලෙට කලින් කාලට ඒ ඇත්තන්ට පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නටත් ඕන. මෙන්න මේ යුතුකම් ටික දරුවන්ගෙන් දෙමව්පියන්ට වෙන්නට ඕන. මොනවද යුතුකම්? අම්මා තාත්තා බැරි වෙච්ච කාලෙක එයාගේ කටයුතු කරලා දෙන්නට ඕන, ආහාර පාන ආදියෙන් පෝෂණය කරන්නට ඕන, එයාගේ කුලසිරිත ආදිය රකින්නට ඕන, එයා ධනයක් දුන්නා නම් ඒක රකින්නට ඕන. ඒ විතරක් නෙවෙයි, අය මිය ගියාට පස්සේ පින් කළ පින් අනුමෝදන් කරන්නටත් ඕන. මේ කරුණ කොයි සූත්‍රෙ දෙන්නේ? මේ කරුණ වෙන්නේ සිංහාල කියන සූත්‍රයෙන්. අපි සිංහාල වාද සූත්‍රය කියලා කියන්නේ. ඒ සූත්‍රය තමයි දරුවන්ගෙන් දෙමව්පියන්ට, දෙමව්පියන්ගෙන් දරුවන්ටත් වෙන්න ඕන යුතුකම් ගැන සඳහන් කරන්නේ. මේ සියල්ලක්ම කරන අතරේදී පින්නතුනි, අපි ධර්මය ගැන අහන්න අපේ ජීවිතයේ ප්‍රඥාව දිනු වෙන්නට ඕන. When we listening to Buddha's message, our wisdom gradually increase. What is the wisdom or intelligence that Buddha has explained? The very first level is the understanding of the karmic law. I think you have heard about karmic law in Buddhism. Not only Buddhists, but a lot of intelligent persons in the world know the law of karmic law. That is very important. What is the nature of the karmic law? Whatever we do with intention, we will have the same results. If we do something with impure mind, wicked mind, we will have the evil results, negative results. On the other side, if we do something with pure mind, we will have the good results, fruitful results. This is the first step in wisdom. මේක තමයි ප්‍රඥාවෙහි පළවෙනි කොටස. එතකොට මෙන්න මේ අවබෝධය අපට තියෙනකොට අපි ටිකෙන් ටික කරන්නේ මනස පිරිසිදු වෙන දේවල් වැඩිපුර කරනවා. අපි පින් දහම් වැඩිපුර ජීවිතේ කරනවා. අපේ හිත ලස්සනට අපි නිතරම තියාගන්නවා. කිසිම කෙනෙකුට අපේ හිතේ තියෙන ලස්සන අපි පැහැර ගන්න දෙන්නේ නැහැ. හොරා ගන්න දෙන්නේ නැහැ. අනිත් අයගේ කතාවකින් හරි හැසිරීමකින් හරි අපි කිසිම කෙනෙකුට අපේ හිත හුඟක් ලස්සනයි, ඒ හිතේ ලස්සන නැති කරන්න අපි දෙන්නේ නැහැ කාටවත්. සමහර අය මේ බඩු පෙන්නලා නොඑක් දේවල් කෑම බීම පෙන්නලා ලෝභකම ඇති කරනෝනේ. අපි ඒවට නැවටෙන්නේ නැහැ. ලස්සන රූප, ලස්සන කෑම, ලස්සන සින්දු, නැටුම් පෙන්නල සමහර අපේ හිතේ ලෝභකම ඇති කරන, ආසාව ඇති කරන, අපිව ගන්න උත්සාහ කරනවා. අපි ඒකට අහුවෙන්නේ. ඒ වගේම සමහර අපි අකමැති දේවල් කරනවා. අපි අකමැති වචන කියනවා, හැසිරෙනවා, අපිරිසිදු කරනවා. කරන්නේ මොකටද? අපේ හිතේ අමනාපය ඇති කරන්න. අපි මේකට අහුවෙන්නේත් නැහැ. අපි හොඳට තේරුම් ගන්න දැන් මෙයා හැසිරෙන අපෝ කේන්ති ගස්සන අපි කේන්ති ගන්න නැහැ කියලා දන්න. යාට අවවාදයක් දෙන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතේ තියෙන පිරිසිදු බව අනිත්‍යගේ හැසිරීම නිසා තමන් අමනාපය ඇති කරගෙන තමන්ගේ හිත අපිරිසිදු කරගන්නේ. මොකද ඒකට හේතුව තමන්ට වටිනාම දේ තමන්ගේ ඇඳුමට වඩා, තමන්ට වටිනාම දේ තමන්ගේ ශරීරයට වඩා, තමන්ට වටිනාම දේ තමන්ගේ මුහුණේ ලස්සනට වඩා. මොකේ ලස්සනද? තමන්ගේ හිතේ ලස්සන. තමන්ගේ හිතේ ලස්සන කිසිම කෙනෙකුට සොරකම් කරන්න තමන් දෙන්නේ නැහැ. තමන් දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක තමන්ගේ දරුවන්ට කුඩා කාලේ පටන්ම පුරුදු කරවන්න. අපේ හිත ඉතාම ලස්සන දෙයක්. අපේ සතුට සම්පූර්ණ තීරණය වන්නේ අපේ හිත කොච්චර අපි සතුටෙන් තියාගන්නවද කියන කාරණය මත. ඒ නිසා කර්මයේ පිළිබඳ අවබෝධයෙන් අපට ලැබෙන ප්‍රධානම අවබෝධය තමයි අපේ හිත අපිරිසිදු වෙන දේවල් අපි කරන්නේ කියන්නේ නැහැ. ඊළඟට පින්වතුනි, බුදුදහමේ තියෙන වඩාම වටිනාම දේ තමයි ප්‍රඥාවේ ඉතාම ගැඹුරුම ස්වභාවය, අනිත්‍යතාවය තේරුම් ගැනීම. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියලා කියන්නේ මේ දේවල් කැඩෙල බිඳල යනවා, වෙනස් වෙනවා කියන එක. ඒකත් අනිත්‍යතාවේ ලක්ෂණයක් තමයි. නමුත් ඊට වඩා ගැඹුරු අවබෝධයක් ධර්මයේ තුලින් අපට ලැබෙනවා. අවුරුදු 7 කෙනෙකුුණත් අවබෝධ කරගන්න බැරි නෑ මේක. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අවුරුදු 7 ළමයි මේ ලෝක යථාර්ථය අවබෝධ කරගත්තා. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපයේ පිළිබඳව අත්දැකීම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. ඒ අත්දැකීම කලින් මෙතෙන්ට ආවේ නැහැ. මේ මොහොතේ තියෙන අත්දැකීම අනාගතයට යන්නේ නැහැ. උදාහරණයක් ඇරෙන්න අපි කිව්වොතින් අපි යනවනේ කණ්ණාඩිය ළඟට. අපේ කණ්ණාඩිය ළඟට යනකොට අපේ රූපය පේනවනේ. ඒ කණ්ණාඩියේ පේන රූපය කලින් තිබ්බද එතන? අපි යන්න කලින් කණ්ණාඩියේ රූපය තිබ්බේ නැහැ. දැන් අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා න්යාවෙන්නේ කවුරුත් නේ. එතකොට ආවට පස්සේ කණ්ණාඩියේ ඉතුරු වෙලාද තියෙන රූපය? අපේ රූපය. කණ්ණාඩියේ රූපය ඉතුරු වෙලත් නැහැ. කණ්ණාඩිය ළඟට යන්න කලින් රූපයක තිබ්බෙත් නැහැ. කණ්ණාඩිය ළඟින් ආවට පස්සේ ඒක ඉතුරුනෙත් නැහැ. මෙන්න මේකම තමයි අපේ ජීවිතේ අපි දකින. අපි ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, මේ හැම දෙයකම අත්දැකීමක් මෙන්න මේකමයි. නමුත් අපේ තියෙන මෝහය නිසා, ඩිලූෂන් එක නිසා, ඉග්නරන්ස් එක නිසා අපි හිතනවා ඒ දැකපු අහපු දේවල් දැක්කට පස්සේ ඉතුරු වෙනවා මේ කියලා. දැන් අපි නිතර කියන උදාහරණයක් තියෙනවා. කවුරු හරි අපට බැන්න කියමු. බැනපු කෙනෙක් ගැන අපට මතක් වෙනවනේ නේ. කෙනා ඇත ඒ බැනපු කෙනා තැමිට හම්බ වෙනව අවුරුදු ගානකට පස්සේ. ඒ බැනපු කෙනා මුණ ගැහුණාම අපට මොකද වෙන්නේ? ඔය ටිකක් හිතට අමනාපයි නේ, කේන්ති යනවනේ. ඇතැමිට ඒ කෙනාට ඒක මතකවත් නැහැ. එතකොට දැන් අපට දැන් මොකද මේ වෙන්නේ? අපි අතීත අත්දැකීමට එහෙමම ගිහිල්ලා නැවත යා බණින විදියට අපි රඟපා ගන්නවා. යා බැනලි ඉවරයි. අපේ මේක තමයි අපේ තියෙන අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. දැන් මේ පින්නතුන් අහලා ඉති ලෝකේ ගැලැක්සීස් ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයෙක් ඉන්නවා. හා විශ්වය ගැන, යුනිවර්ස් ගැන රිසර්ච් කරන සයන්ටිස්ට් කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ස්ටීවන් හෝකින් කියලා කෙනෙක් ඉන්නේ. අහලා තියෙන්නේ. Google එකෙන් බැලුවොත් බලාගන්න පුළුවන් ස්ටීවන් හෝකින්. එයා තමයි ලෝකේ ගැලැක්සීස් ගැන, යුනිවර්ස් එක ගැන වැඩිපුරම රිසර්ච් කරන කෙනා. අපිට ලෝකේ ගැන, අපිට අලුත් ග්‍රහලෝක ගැන තේරුම් ගන්න පුළුවන්. ඒක අමාරු නෑ. නැත්තම් අපිට ඕෂන් එක ගැන, මුහුද ගැන රිසර්ච් කරන්න පුළුවන්. ඒකත් අමාරු නෑ. රෝග ගැන, ඩිසීසස් ගැන අපිට රිසර්ච් කරන්න පුළුවන්. ඒකත් අමාරුවක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊටත් වඩා අමාරු රිසර්ච් එකක් අපිට තියෙනවා. ඒ තමයි අපේ මයින්ඩ් එක ගැන කරන රිසර්ච් එක. අපේ මනසට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන කාරණේ. අපේ මනස කියන්නේ හැම මොහොතෙම ඒ අවස්ථාවේ තියෙන හේතු ටික නිසා ඇති වෙනවා, එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ මොහොතේ හටගන්නම එතනම නැති වෙලා යනවා. ඒකයි මුකුත්ම ඉතුරු වෙන්නේ. නමුත් මනසේ හැකියාවක් තියෙනවා මෙමරි කියලා, සති කියන එක. ඒ මතකෙන් ඕනම වෙලාවක සති කියන චෛතසිකෙන් ඕනම අතීත අත්දැකීමක් නැවත මතක් කරගන්න පුළුවන්. හැබැයි මතක් කරගත්තට ඒක මනසේ කොහෙවත් ස්ථාවර තැන්පත් වෙලා නැහැ. ඒක හිතේ තියෙන හැකියාව. ඒක මේ ආත්ම භාවිතරක් නෙවෙයි. හිත දිනු කරවතින්, මයින්ඩ්ෆුල්නස් එක දිනු කරවතින් මෞකුසේ හිටිය කාලයත් අපට මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අවිඤ්ඤාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට මතක් කරගන්න පුළුවන්. ඒක හිතේ තියෙන හැකියාව. ඒක නෙවෙයි වරද, අපි යමක් හිතනකොට ඒ හිතන දේ ඇති දෙයක් හැරියට හිතුවොත් තමයි අපට දුක හටගන්නේ. ඒ නිසා දුකෙන් නිදහස් වෙන කැමති නම් සල්ලි හම්බ කරාට විතරක් බෑ, දරුවන්ට හොඳට ඉගැන්වුවට විතරක් බෑ අපි දුකෙන් නිදහස් වෙන්නේ. අපට දරුවෝ අපේ 10 දෙනෙක් හදලා, ඒ 10 දෙනාම මහාචාර්යවරු කළා, ඒ 10 දෙනාම ලෝකේ රටවල් 10ක ජනාධිපතිවරු කරන්නත් පුළුවන්. ඒකලත් අපි දක්ෂුණා වෙන්නේ නැහැ. ඒකලත් අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒව කළා හෝ නොකළා හෝ බුදුහාමුදුරුව දේශනා කරනවා අපට දුකෙන් නිදහස් වෙන මාර්ගය. මොකද මාර්ගය? මෙන්න මේ අනිත්‍යතාවයේ ඊටාම ගැඹුරින් අවබෝධ කරගෙන මේ අනිත්‍යතාවය තුළ හිත වැඩිපුර යෙදෙන විදියට, මේ අනිත්‍යතාවය පර්මනන්ට් වෙන විදියට අපේ මුළු ජීවිතයම සකස් කරගන්නේ. ඒ සඳහා එක පැත්තකින් සතිමත් බව දිනු කරන්නට ඕන, මයින්ඩ්ෆුල්නස් එක. In one side we have to develop the ability of living in the present moment. This is one of the abilities that we should develop in our life. දිනපතාම අපි මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව වර්තමාන මොහොතේ හිත තියාගන්න දක්ෂතාවය ටිකෙන් ටික දිනු කරගන්නට ඕන. මේකට තමයි ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, කුමන හෝ භාවනාවක් පුහුණු කරමින් වර්තමාන මොහොත තුළ වැඩි වේලාවක් හිත තියාගෙන අපි දක්ෂ වෙන්නට ඕන. අපේ දක්ෂතාවය කියන්නේ මේක. අපට හුඟා ධනෙ තිබුණා හෝ දවසට වැඩිපුර මුදලක් ලැබුණා කියලා අපි දක්ෂ වෙන්නේ නැහැ. අපි හුඟාක් ලස්සන වාහනයක, වටිනාම වාහනයක් කියන්නේ, හොඳම සිටි එකේ අපේ ගෙදර තියෙන ලොකු ගයක් අපට තියෙන්නේ, එහෙම නැහැ කියලා අපි දක්ෂ වෙන්නේ. අපේ දක්ෂතාවය බුදුහාමුදුරුවෝ කියන අපේ දක්ෂතාවය මොකද්ද? ප්‍රඥාවන්ත නුවණැති කෙනෙක් විසින් තමන්ගේ නුවණින් වඩන්න ඕන ප්‍රධානම කාරණා දෙකක් ගැන කියනවා. මොකද ඒ දෙක? එකක් තමයි සමතය. හිත එක අරමුණක තියාගන්න වෙලාව ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. දෙවනි කාරණය තමයි අන්න ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍යතාවය බලන වෙලාව ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. අපි අසල රූපයන් දකිනවා නම් ඒක මේ මොහොතේ හටගත්තේ, මෙතනම නිරුද්ධ වුණා කියලා තමන් දකිනට ඕන. හැබැයි ඒකෙන් කියන්නේ තමන් වැඩ කර නොකර ඉන්නවා කියලා. මේ යුතුයකම් කරන්නේ නැහැ, රැකී රක්ෂා කරන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. දැන් ඔබ දන්නවා ඔබ කණ්ණාඩිය ළඟට යනකොටම රූපය ඇති වුණා, එතෙන්දිම රූපය නිරුද්ධ වුණා කියලා ඔබ දන්නවනේ නේ. හැබැයි ඔබ කණ්ණාඩියත් එක්ක අමනාප වෙලා කණ්ණාඩි ළඟට නොයා ඉන්නවද? නෑනේ නේ. නැවත නැවතත් යනවා කණ්ණාඩි ළඟට. දවසට කී පාරක් අපි යනවද? මේ සිද්ධිය හරියට දැනගෙනත් අපි කවදාවත් කණ්ණාඩියත් එක්ක අමනාප වෙන්නෙත් නැහැ, කණ්ණාඩි ළඟට නොගිහෙලින්නෙත් නැහැ. අන්නේ වගේම පිනතුනි, මේ අනිත්‍යතාවය දැක්කයි කියලා බය වෙන්න එපා. ගෙදර වැඩ කරන එකක් නැහැ, ඉස්කෝලේ යන එකක් නැහැ, යුනිවර්සිටි යන එකක් නැහැ, රැකියාවට යන එකක් නැහැ කියලා බය වෙන්න එපා. ඒවා දැනටත් වඩා හොඳට කරනවා. දැනටත් වඩා කලින් නැකිටල වැඩ කරනවා. දැනටත් වඩා පැය භාගයක් හරි පරක්කු වෙලා නිදියන්නේ කෙන. ඒ වෙලාවේ තමන්ගේ හිත දියුණු කරනවා. තමන් දන්නවා තමන්ට තියෙන එකම රැකවරණය තමන්ගේ හිත දියුණු කරවතින් විතරයි කියලා. තමන්ගේ දරුව කොච්චර හිටියත් දරුවන්ට තමන්ට පිට වෙන්න බෑ. තමන්ට යාන වාහන තිබ්බට, බැංකු පොතේ කොච්චර සල්ලි තිබුණත් තමන්ගේ මනස දුර්වල වෙනලාදී තමන්ට පිට වෙන්න බෑ. තමන්ගේ රූපය කොච්චර නිරෝගී වුණත්, කොච්චර ලස්සන වුණත් තමන්ගේ හිතට පීඩාවක් එනකොට අනේ මගේ රූපය ලස්සනයි මට දුක් වෙන්න එපා කියලා කිව්වට හරියනවද? නෑවිල්ලා හරි නෑ, දුක් ටික හැම වෙනවා. තමන්ගේ රූපේ ලස්සනද කියලාත් මතක නැහැනේ. කවුරු හරි එක කියන දිගට පස්සේනේ කොණ්ඩෙත් අවුල් කරගෙනනේ මුහුණේ ගාපුවත් ගැළවිලා ඒව මේ වෙලා ඊට පස්සේ අර කේන්තිය නිසා මේ ඊට පස්සේ තමන්ගේ ලස්සන තමන්ට පේන්නෙත් නැහැ. ඒ නිසා පින්නතුනි ලස්සන රූපෙට තියා රූපේ ලස්සනද තියාගන්න, නමුත් ඊට නොදෙවෙන විදියට තමන්ගේ හිත ලස්සනට තියාගන්න. ඒ සඳහා හැකිතාක් නුවණ දිනු කරගන්න, හැකිතාක් ප්‍රඥාව දිනු කරගන්න, හැකිතාක් තමන්ගේ හිත සමාධිමත් කරගන්න දරුවනුත් එක්කම මේක කරන්න. තමන් විතරක් නෙමෙයි දරුවනුත් සතුටින් ඉන්න කැමති නම්, දරුවනුත් දිනු වෙන කැමති නම්, දරුවනුත් ඊළඟ ආත්ම භාවයේ මීට හොඳ තැනකට යවන්න කැමති නම්, දරුවොත් එක්කම මේ පින්කම අපි කරන්නට ඕන. ඉතින් අද අප කතා කළේ බහුපුත්තිකා කියන කාන්තාව පිළිබඳව තියෙන කතාව. ධම්මපදයේ සහස්ස වර්ගින ගාථාව. ඉතින් ගාථාවෙන් සඳහන් කළේ ධර්මයේ නොදැක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මයේ දැකලා එක දවසක් ජීවත් වෙන පුතුම් කියන කාරණය. එනිසා ඒ කාන්තාවට දරුවෝ 14 දිනක් ඉඳලා පිහිට නොවුනා වගේමයි පිනුතුනි අපට දරුවෝ උදව් කරන්න පුළුවන්. නමුත් අපි මරණයට පත් වෙන වෙලාවේ දරුවන්ට පිහිට වෙන්න බෑ. අපි වයසට යනකොට දරුවෝ වෛද්‍යවරු කියලා දරුවන්ට වයසට යන එකෙන්ට බෙහෙත් නැහැ. අපි වයසට යනවා. මරණයට පත් වෙන එකට කියලා බෙහෙත් නැහැ. ඒකටත් අපි පත් වෙනවා. විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ අපි බැරි වෙලාවත් පල්ලෙහාට ගියොතින් දුගති ගාමි වුණොතින් දරුවන්ටයි ගොඩ ගන්නත් බෑ. ඒ නිසා පිනුතුනි හැම නොවන්නට දරුවෝ පෝෂණය කරන ගමන්, රැකිරක්ෂා කරන ගමන්, ඉගෙන ගන්න ගමන් මේ හැමදේම කරමින් දරුවොත් එක්කම පින්දහම් කරන්න. ඉතින් මේ හැමදෙනෙක් මේ වගේ පින්දහම් කරන ස්වාමින් වහන්සේලා අසුරු කරන සිල් ගන්න නැත්නම් ඉතින් ඒව දිනපතාම වැඩි කරගන්න. වැඩි කරන තමන්ගේ ජීවිතයේ සතුට යහපත තමන්ගේ දිනුව වැඩි වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්තුන් බොහෝ වේලාවක් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඒහා අහපු දහම් කාරණා මතක තියාගෙන හැකිතාක් දුරට තමගේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න. ඉතින් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් මේ උතුම් පින්කමල හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ඒ රූපාහිත්‍ය ආරච්චි මාතාව ඇතුළු ඒ පේදරිස් වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු යම් තාක් මියගේ ඥාතීන් වෙත්නම් ඒ හැම දෙනාටමත් මේ පින සසර සුගතිගාමි වීම පිණිස හේතු වේවා. විශේෂයෙන්ම මේ පින ආනිසංසයෙන් මේ කුඩා දුව දරුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් දරුවනු සම්බන්ධ කරගෙන මේ පින්කම් කිරීම හුඟක්ම වටිනවා. ඉතින් දරුවන්ට දීපු ලොකු ධර්ම දානයක් මේක. දරුවන්ගේ හිත දියුණු කර වෙන්නට, දරුවන්ගේ ජීවිතය සාර්ථක වෙන්න ඔබ කරපු ලොකු පරිත්‍යාගයක් මේක. ඉතින් මේ වගේ දරුවෝ සම්බන්ධ කරගෙන පින්කම් කරන තැන් බොහොම අඩුයි. ඉතින් සිසර මහත්මාත් දිමුතුරෝණත් මේ දරුවෝ හුඟ දෙනෙකුට ආරාධනා කළා. ඉතින් ඒ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දායාදේ මේ දීලා තියෙන්නේ. කෑමක් දුන්නොතින් ඒ කෑම දවසින් දෙකකින් ඉවරයි. අද දෙන කෑමට හෙට උදේ වෙනකොට මොකද දන්නවද වෙන්නේ? දන්නව නේනේ. ඇඳුමක් දුන්නොතින් ඒ ඇඳුම ටික කලයි තියෙන්නේ. ටෑග් එකක් දුන්නොතින් ඒ ටෑග් එක ටික කලයි තියෙන්නේ. නමුත් මේ ධර්මයෙන් මේ දරුවන්ගේ හිතට ආහාරයක් දුන්නොතින් ඒ ආහාරය මේ දරුවන්ගේ මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වෙනවා විතරක් නෙවෙයි, සසරටම, සසර ජීවිතේටම යහපතක් කරන දෙයක් අද මේ කලේ. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටට පත්වන්න පින්කම ආනිසංසයෙන් මේ දරුවන් ඇතුළු ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. සිදු කරන සියලු දහම කටයුතු, විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩා වඩාත්ම සාර්ථක වෙලා දරුවන්ට නිදුක් නිරෝගීව තමන්ගේ අධ්‍යයන කටයුතු හොඳින් සිදු කරගෙන ලෝකයට වැඩ ඇති හොඳ දරුවන් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවාගේ මේ පින්කම ආනිසංසයෙන් පිනතුණු හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා